අන්තර්ජාතික වශයෙන් සියලුම කටයුතු වලදී ඉන්දියාව අපිට සෑම විටම දැක් වූ සහයෝගය අපි ඉතාමත් අගය කරන්නට ඕනේ. මහත්මා ගාන්ධි චරිතය මා ඉතාමත්ම ගුරුකට සලකන චරිතයක්. මහත්මා ගාන්ධි චරිතය ඉන්දියාවට පමණක් නොවේ මුළු මහත් ලෝකයේ නිදහස, සමානාත්මතාවය, අවිහිංසාවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස්කම, මානුෂීය අයිතිවාසිකම් රකින සියලු ජන කොටස්වලට, සියලු දේශපාලන නායකයින්ට ඉතාමත්ම ඉහළම ආදර්ශයක් දෙන්නේ. විශේෂයෙන්ම බලය තමන් වෙත තබා ගන්නේ නැතුව බලය පරිත්‍යාග කිරීම පිළිබඳව ලෝක ඉතිහාසයේ අප දන්නා පරිදි මහත්මා ගාන්ධි තුමාගේ චරිතය තරම් විශ්ව චරිතයක්, ශ්‍රේෂ්ඨ චරිතයක් අපි කියවලා නැහැ.